අපි දන්නවා අපේ රටට අපි ආනයනය කරන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඊළඟට මෝටරක ප්‍රවාහන උපකරණ, යන්ත්‍රෝපකරණ වල කොටස්, රෙදි පිළිහාය ගලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය දූ, මේ සියල්ලෙම මිල ගණන් ඉහළ යනවා. දැනටමත් අපි දන්නවා වාර්තාවල මෝටර 75,000 සිට 105,000 දක්වා ප්‍රමාණයකින් ඉහළ යනවා කියලා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණනොත් ඉහළ යා හැකි. මොකද්ද වාතනාවකට මේ අවස්ථාවේ ලෝක වෙළඳ පොලේ බොරතල් මිල පහළ වැටි තිබෙන නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල බලපෑමක් එන්නට තිබූ අවස්ථාව මගහැරී තිබෙනවා දෛවෝපගත ආකාරයට. නමුත් සීත රටවල දැන් සීත ඍතුව පටන් ගැනීම නිසා ඉදිරියේදී බොරතල් මිල ඉහළ යා හැකි. ඒ නිසා බොරතල් මිලත් ලෝක වෙළඳ පොලේ ඉහළ ගියොත් නියත වශයෙන්ම විනිමය අගය පල්ලෙහා වැටීම ලංකා ආර්ථිකයේ ජීවන මට්ටම ජීවන වියදම ඉහළ යාම සඳහා දැඩි බලපෑමක් ඇති කරනවා.